අති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සැදහවත් වාසනාවන්ත පින්තුනි මේ වෙලාවටදී තියෙන්නේ සිරිත් පරිදි සිදු කරන භාවනාමය වැඩසටහන සිදු කිරීමයි. ඉතින් පින්තුන් පසුගිය කාලයේ පුරාම මේ වැඩසටහනට සමගාමීව විවිධ විදියේ භාවනා ක්‍රම ප්‍රගුණ කරා. ඔබ බුද්ධානුස්සතිය වැඩුවා, ධම්මානුස්සතිය වැඩුවා, ඒ වගේම උත්ථානානුස්සතිය වැඩුවා, මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය ආදී මේ වගේ කමඨහන් රැසක් ඔබට පුහුණු කරන්නට අවස්ථාව ලැබුණා. ඉතින් අද අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ, පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්නේ දසානුස්සති වලින් එකක් වන සංඝානුස්සති භාවනාව. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේගේ අවරස පුත්‍ර ශිෂ්‍යන් විදියට උන්වහන්සේ සමීපෙහි ප්‍රඥා භූමියට පත් වෙච්ච මහණුණෝ ස්වාමින් වහන්සේලාගේ ගුණ සිහිපත් කිරීමයි සංඝානුස්සති භාවනාවෙන් සිදු කරන්නේ. ඉතින් බුදුදහමට අනුව පිනතුන් දන්නවා ප්‍රධාන වශයෙන් භාවනා කමඨහන් දෙකක් තියෙනවා. ඒ තමයි සමත භාවනාව සහ විපස්සනා භාවනාව කියලා. සමත භාවනාවෙන් කරන්නේ අපේ හිත එක කුසල අරමුණක දිගු වේලාවක් පවත්වා ගැනීම. විපස්සනා භාවනාවෙන් කරන්නේ ඒ සමාධිමත් වෙච්ච සිතින් ජීවිත යථාර්ථය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නොනින් මෙනෙහි කිරීම. බුදුහාමර දේශනා කරනවා මේ ලෝකයේහි ඉපදෙච්ච නොනැති බුද්ධිමත් මිනිසියෙකුගේ ජීවිතෙන් ගත හැකි ඉහළම ප්‍රතිඵලය තමයි වඩන තියනවා නම් වඩන තියෙන ඉහළම දේ තමයි සමත විපස්සනා කියලා. චිත්ත භාවනාවත් පඤ්ඤා භාවනාවත් කියන මේ ප්‍රධාන කමඨහන් දෙක. ඇයි බුදුහාමුදුරුවෝ මේ විදිහට දේශනා කළේ? පින්නතුනි මේ ලෝකයේහි පහළ වෙන සත්‍යයන්ගේ මනස ස්තර කිහිපයකින් දක්වන්නට පුළුවන්. එකක් තමයි කාම ලෝක මට්ටමේ තියෙන මානසිකත්වය. අනිත් මානසිකත්වය තමයි රූපාවචර මට්ටමේ. ඒ වගේම අරූපාවචර මට්ටම. ඒ වගේම මේ තුනට අමතරව සෝවාන් ආදී මඟඵල ලැබපු උත්තමයන් වහන්සේලාගේ මනස ඊටත් වඩා ඉහළ මට්ටමක පවතිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මුලින්ම මිනිසයන් වශයෙන් මනස ගුණ දහම් ටික අපි දිනු කරන්නට ඕන. නිත්‍ය සීලය වන සිල්වත් බව ඇති කරගෙන පංච සීලය ආරක්ෂා කරමින් දාන සීල කියන ප්‍රධාන පින්කම් දෙක අපි කරනකොට අපේ ජීවිතයේ මනස කන්ටික ආරක්ෂා වෙනවා. එපමණක් නෙවෙයි ලෝකේ පහළ වෙන බුදුරජාන් වහන්සේ කෙනෙක් අපට මෙන්න මේ මනසත්ත්ව වික්මවලා දේවත්වයට පත් වෙන විදිහෙහි අනුශාසනාකුත් කරලා තියෙනවා. ඔබ අහලා ඇති දේවා සූත්‍රය නැත්නම් සත්ත වද පද සූත්‍රය. ඒදි දේශනා කරන කාරණා හතක් දිව්‍යත්වයට පත්වන ගුණාංග විදියට මාතා පේති බරංජන්තුම් කුලේ ජෙට්ටා පටායිනම් සන්නන් සටිල සම්බාසන් ඒ වගේම පේසුනේ යම් පහයිනම් මච්චේර විනේ යුත්තම් සත්‍යං කෝදා බිබුන්නරං කියලා ලක්ෂණ හතක් දැක්වෙනවා. ඉතින් ඒ ගුණාංග දිනු කරලා ඊටත් වඩා ඉහළ මට්ටමකට යන්නට බුදුහාඳුරාවට අනුශාසනා කරනවා මෙන්න මේ සමත විදර්ශනා භාවනා දෙකින්. ඒක කොහොමද වෙන්නේ? අපේ බුදුහාඳුර දේශනා කරපු ආකාරයට දස අසුභ වෙන්න පුළුවන්, දස කසින වෙන්න පුළුවන්, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර ධ්‍යාන, ආහාරයේ පටික්කුල සංඥාව, ධාතු මනසිකාරය මේ වගේ කමඨහනකට අපේ හිත එක්තැන් කරන්න පුළුවන් නම් ඒ එක්තැන් කරන අවස්ථාවේදී මානසික ස්වභාවය ගැන බුදුහාඳුර දේශනා කරනවා. ඒ අවස්ථාවේ තියෙන මානසික සුවය අපේ මේ කාම ලෝකයේ රූපයෙන් ඉක්මිලයි එවල අපේ මානසිකත්වය තියෙන්නේ. අන්නේ අවස්ථාවේදී අපේ හිතේ තියෙන මානසිකත්වය, හිතේ තියෙන සතුට බුදුහාමුදුර පැහැදිලි කරනවා. මේ මුළු කාම ලෝකයේම තියෙන සතුටට වඩා ඉහළ මානසික සතුටක් ඒ හිත එක්තැන් කරන එක මොහොත තුල තියෙනවායි කියලා. කාම ලෝකය කියලා කියන්නේ සතර පාය තියෙන සතුටක්, සැපතක්, ඒ වගේම මනස ලෝකයන්ගේ සැපතක් තියෙනවා නම් ඒක මනස ලෝකයේ හැලම සම්පත්‍ය වන සංකීති පදවෙන් ලබන සෝය ඊටත් වඩා සෝයම්. ඒ වගේම දිව්‍ය ලෝක 6ම තියෙන සතුට. ඒ වගේම සක්‍ර දේවේන්ද්‍ර පදවිය තියෙන සතුට. ඒ තියෙන පහසුකම්. ඒ තියෙන කාම භෝගේ ආසාදය. මේ සියල්ලටම වඩා ඉක්මවල ලබන සතුටක් තමයි සමත භාවනාවෙන් හිත එක්තැන් කිරීම තුළින් අපි ලබන මානසික සතුට. ඒ වෙලාවේ පින්නතින අපේ හිතේ පංච නීවරණ ධම්ම නැත්නම් කාමාවචර අපි කියන විදිහට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කෝපච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම එවැලි අපේ හිත යටපත් වෙලා තියෙනවා. අන්න යටපත් වෙච්ච මානසිකත්වය තුළ පින්නතුනි බ්‍රහ්ම තලයේ හිත පිහිටනකොට අපේ මනස ලෝකෙ හිටියත් මානසිකත්වය තුළ අපි ඊටාම ඉහළ තලයකයි ඒ අවස්ථාවේ ගත කරන්නේ. වැඩ දෙයක් සබහා පින්නතුනි ස්ත්‍රී පුරුෂ ලිංග ભેදයේ පිළිබඳව මානසිකත්වයවත් එවැලි අපේ හිතේ රැඳෙන්නේ නැහැ. බ්‍රහ්ම තලයට ගියාට පස්සේ පෙරමි බ්‍රහ්මියෝ ගැහණු බ්‍රහ්මියෝ කියලා එකක් නැහැ. දිව්‍ය ලෝක මට්ටම ඉක්මවනාත් එක්කම ඒ ලිංගික කට්‍යත් ඉක්මවල ගිහිලා තියෙන්නේ. මොකද මෙන්න මේ කාමච්ඡන්දය ඇතුළු පංච නීවරණ දුරු කිරීම නිසා. ඉතින් බුදුහාමුදුර අපට කරුණාවෙන් මඟ පෙන්වනවා පින්නතුනි මෙන්න මේ සමත භාවනා වඩන්න කියලා. සාමාන්‍ය අපි වගේ ඇට විතරක් නෙවෙයි සෝවාන් බව ලබාගත්තු ශ්‍රාවකයන්ට ඒ වගේම සකදාගාමි බව ලබපු ශ්‍රාවකයන්ට බුදුහාමුදුර නිතර උනන්දු කරලා තියෙනවා මේ පංච නීවරණ දුරු කළා ධාන මට්ටමේ හිත දිනු කරලා දිට්ඨ නම් සුඛ විහරණේ ලබන්න කියලා. ඇයි බුදුහාමුදුරේ කිසුවෙන් දැක්කා. ඉතින් මෙන්න මේ බ්‍රහ්මත්වයට අපේ හිත පිහිටලා එතනින් බුදුහාමුදුර අපට නවතින්න කියන්නේ අන්නේ සමාධිමත් වෙච්ච හිතින් සමාහිතෝ භික්ඛවේ යථාභූතං ඛජානාති කියපු ආකාරයට ඒ සමාධිමත් වෙච්ච හිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න කියලා අපට ආරාධනා කරනවා. යම් කිසි වෙලාවක පින්නතුනි අපේ හිත හැම මොහොතේම හටගෙන නිරුදෙන ආකාරය අපේ කායික දැනෙන වේදනා ඇතිවෙලා නිරුදෙන ආකාරය රූපය හටගෙන නිරුදෙන ආකාරය සංඥා චේතනා හටගෙන නිරුදෙන ආකාරය අපට දකින්න පුළුවන් නම් අන්න ඒ වෙලාවේ පින්නතුනි අපි පෘථග්ජන භූමියේ හිටියත් අපි ඉන්නේ මඟඵලලාභී උතුමන්ගේ සෙවණෙහි. සෝවානාදී මඟඵල ලැබපු උත්තමයන් වහන්සේලා විඳින ආධ්‍යාත්මික සෝය මට්ටමෙන් අපි මේ විදර්ශනා වඩන මොහොතේ ඉන්නේ. ඉතින් පින්නතුනි අපට මෙවැනි බුද්ධෝත්පාද කාලයක ඉපදිච්ච හැටියට අපේ ජීවිතෙන් ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය තමයි සමත භාවනාව සඳහා විදර්ශනා භාවනාව සඳහා අපි කරන කාලය කැපකිරීම ටිකෙන් ටික වැඩි කරන්නට ඕන. අපි සතර බොහෝ දාන ආදී පින්දම් කරලා මහත් වූ කුසල ඵලයන් සහිතව මේ ලෝකෙ ඉපදිච්චාය. විශේෂයෙන් බුද්ධෝත්පාද කාලයේක ශ්‍රණ සම්පතිය ලබාගෙන ඉපදිච්ච හැටියට පින්නොතනි අපේ ජීවිතයේ ඉහළම පරමාර්ථයට ළඟා වෙන්නට බුදුහාඳුරාපටි තාම කරුණාවෙන් අපි උනන්දු කරලා තියෙනවා. ඉතින් මේ සමති දර්ශනා භාවනා දෙක තමයි අපේ ජීවිතෙන් අපට වඩන්න පුළුවන් ගත හැකි ඉහළම ප්‍රතිඵල විදියට බුදුහාඳුරාපට දේශනා කරන්නේ. අන්නේ සමතේ දිනු කරන ක්‍රමාතුරින් පිනතුණි එක කමඨහනක් තමයි අදාප තේමා කරගත්තේ සංඝානුස්සති භාවනාව. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සිහිපත් කිරීම. ගිහි ගෙදර තියෙන සම්පත්, ඥාති මිත්‍ර සම්බන්ධතා සියල්ලක්ම පසෙක දාලා ආධ්‍යාත්මික සෝය අපේක්ෂාවෙන් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච නැත්නම් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගේ උපසම්බදා ශ්‍රාවකයන්ගේ සමීපයේ පැවිදිවන ස්වාමින් වහන්සේලා සතු ගුණාංග සිහිපත් කිරීම. බෞද්ධයන් වන අපට ප්‍රධාන වශයෙන් රත්නයන් කිහිපයක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන වශයෙන්ම බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන. බුද්ධ රත්නය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ නැත්නම් උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන අපේ ප්‍රසාදය. ඒක සරණ යාම. ධර්ම රත්නය කියලා කියන්නේ බුදුහාමුදුරේ දේශනා කරපු ධර්මය පිළිසරණ කොට සිටීම. සංඝ රත්නය කියන්නේ අපි මේ සිහිපත් කරන ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ සිහිපත් කරලා ඒ ශ්‍රාවක සංඝ රත්නයේ වෙත සමීප වීම. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවණෙන් ජීවමාන රත්නය. ඒ වගේම ත්‍රිවිධ රත්නයම සරණ යන්නට මූලික වන රත්නය තමයි සංඝ රත්නය කියලා කියන්නේ. සංගරත්නය ඇසුරු කරනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගන්නට අවස්ථාව ලැබෙනවා. ධර්මය තේරුම් ගන්නකොට බුදුහාඳුරන්ගේ ගුණ ධර්මය තුළින් අපිව තේරුම් අරගෙන බුදුහාඳුරන්ට සමීප වෙනවා. මෙන්න මේ කෙනාට තමයි උපාසක කියලා කියන්නේ. මමේව බුද්ධෝ, මමේව ධම්මෝ, මමේව සංඝෝ කියලා බුදුහාඳුර මගේ, ධර්මය මගේ, සංඝරත්නය මගේ කියලා කටයුතු කරන කෙනාට තමයි උපාසක කියලා කියන්නේ. අපේ බුදුහාඳුර කියලා කියන්නේ, අපේ ධර්මය කියලා කියන්නේ, අපේ හාමුදුරුව කියලා කියන්නේ පින්වතුනි. ඔබ ඇත්තමිට හිතන ඔබ අපේ හාමුදුරුවයි කියවම ඔබ හුඟක් හාමුදුරන් සමීපයි කියලානේ. නවත් වෙනතුනි එහෙම නැහැ. අපේ හාමුදුරුවයි කියනකම් ඔබ හාමුදුරන් සමීප නැහැ. ඔබ නියම ශ්‍රාවක සංඝරත්නයට සමීප වෙන්නේ මගේ හාමුදුරුවයි කිව්ව දවසට, මගේ ධර්මයේ කිව්ව දවසට, මගේ සංඝයා කිව්ව දවසට. ඒක තමයි බුදුදහමේ පරමාර්ථය. ඉතින් මෙන්න මේ තෙරුවනේ පින්වතුනි ජීවමාන සාධකය තමයි සංඝරත්නය කියලා කියන්නේ. සංගරත්න යම් කිසි ප්‍රදේශයක රටක නැති වෙලා ගියා නම් එදාට ධර්මය අහන්නට අවස්ථාවක් නැහැ. ධර්මය අහන්නට අවස්ථාවක් නොලැබුණා නම් බුදුහාමුදුරු හඳුනා ගන්නට අවස්ථාවක් නැහැ. ඒ නිසා මෙන්න මේ සංගරත්නේ ගුණ බුදුහාමුදුරු නිතර අවධාරණය කළා තියෙනවා. විශේෂයෙන් සූත්‍රවල සුපටිපන්නෝ කියන පාලි පාඨයෙන් හඳුන්වන්නේ සංගරත්නේ තියෙන ගුණ. පින්නතුනේ සංගරත්නේ මූලික ලක්ෂණයක් තමයි ගිහිගේ තියෙන සම්පත් අත්හැරලා පැවිදි වීම. මෙතන ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ඔබට ඇතැම්මිට හිතෙයි ලොකු ධනයක් අත්හැරලා කෙනෙක් මහණුනොත්, එයා ලොකු පරිත්‍යාගයක් කරපු කෙනෙක්, පොඩියට දුප්පත් කෙනෙක් මහණුනොත්, එයාගේ අභිනිෂ්ක්‍රමණේ ඔහුගේ නික්මීම එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා නේද? නමුත් වෙනතන බුදුහාමර දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඔටුන්නයි අතිපතයි අත්හැරලා පැවිදි වුණත්, යම් කිසි කෙනෙක් ගොයම් මිටයි දැකැත්තේ අත්හැරලා පැවිදි වුණත්, මේ දෙන්නාගේම නික්මන නෙක්ඛමය මා සමාන කොට සලකනවා කියලා. රජ කෙනෙක් පැවිදි වුණත්, සාමාන්‍ය ගොවි කුලයක කෙනෙක් පැවිදි වුණත්, යාචකෙක් පැවිදි වුණත්, අවංකව පැවිදි වෙනවා නම් ඒ දෙන්නාගේම අත්හැරීම එක සමානයි කියලා බුදුහාමර දේශනා කළා. ඇයි ඒකට හේතුව? හිඟන්නාට ඒ කුඩා දියක් හරින්න යම් කිසි අමාරුවක් තියෙනවා නම්, ඒ වගේමයි ගොවියාට තමන්ගේ තියෙන සම්පත් ටිකක් හරිනත් අමාරුයි. ඒ වගේමයි රජතුමාට තියෙන රජ ඔටුන්න, රජකමත් ඒ වගේමයි. ඕනෑම පුද්ගලයෙකුට තමන්ට තියෙන ප්‍රමාණය අනුව ඒක අත්හරින එක ලේසි දෙයක් නෙවෙයි. අන්නේ සියල්ලක්ම අත්හැරලා භෞතික සම්පත් විතරක් නෙවෙයි, ශරීරයේ තියෙන කෙස් ටිකක් අත්හැරලා, ඇඳුම් ටිකක් අත්හැරලා, ගිහේ නම් ගොත් ආදියක් අත්හැරලා, මේ සියල්ලක්ම කැප කළා බුදුහාඳුරන්ගේ සේවනට යම් කිසි කෙනෙක් සමස්ත ජීවිතයේම ආධ්‍යාත්මික දියුණුව සඳහා කැප කරනවා කියන එක පින්නතුනි සරල දෙයක් නෙවෙයි. ඒක ඒකාත්ම භාවයකින් කරන කැපවීමක් නෙවෙයි. ඒකාත්ම භාව බොහෝ ගාණක් ඒ සඳහා කැපවීම කරලා, ප්‍රාර්ථනා කරලා, පින්කම් කරලා ලබන දෙයක් තමයි මේ ප්‍රඥා භූමිය කියලා කියන්නේ. ස්වාමින් වහන්සේ කෙනෙක් වෙනවායි කියලා කියන්නේ. අන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ළඟ තියෙන ගුණ පින්නතුනි අපට මෙතකේ කියලා සීමාවටපත් කරන්න බෑ. උන්වහන්සේට ලොකු සීලයක්, හික්මීමක් උන්වහන්සේගේ ළඟ තියෙනවා. ඒ විතරක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය පරපුරෙන් පරපුරට රැගෙන යන්නට උන්වහන්සේලා සුවිශාල කැපවීමක් කරනවා. බුදුහාඳුරෝ පළවෙනි ශ්‍රාවකයන්ට දේශනා කළේ දේශේත භික්ඛවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසන් කල්යාණං සාත්තං සව්වැඤ්ජණං කේවල පරිපූර්ණං කියලා. මහණෙනි, ඔබත් මාත් මේ විමුක්තියටපත් වුණා. මේ විමුක්තියේ පණිවිඩය දේශනා කරමින් දෙනමක් එකමග නොගසින් ගම් දනව් සැරිසරා වැඩම කරමින් මුලමැදගේ යහපත් වූ, හාත්පසින් නිර්මල වූ මේ දහම ලෝකයා වෙත දේශනා කරන්න කියලා උන්වහන්සේ දේශනා කළා. අන්නේ ස්වාමින් වහන්සේලා පින්නතුනි ගිහිගේ නික්මිලා මේ පැවිදි බවට ඇවිල්ලා සමස්ත ජීවිතයේම මේ කරන කැපවීම නිසාම උන්වහන්සේලාගේ තුල ලොකු ගුණයක් ඉස්මතු වෙනවා. උන්වහන්සේලා සුපටිපන්නයි. සුපටිපන්න කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති සැබෑ මාර්ගවතට මනා වූ මාවතට පිළිපන්න උත්තමයන් වහන්සේලා. ඒ වගේම උජුපටිපන්නයි. උන්වහන්සේලා ඍජු ප්‍රතිපදාවට උජුකෝ නාම සෝමග්ගෝ අභිහානාම සාදිසා කියපු විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මේ ඍජු ප්‍රතිපදාවට පිළිපන්න උත්තමයන් වහන්සේලා ඥායපටිපන්නයි. නිවන ලැබීම සඳහා හේතු වන මාවතට නැත්තම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවට වෙනත් විදිහකින් කියනවා නම් සතර සතිපට්ඨානෙට උන්වහන්සේලා පිවිසලා ඉන්නේ. ඒ වගේමයි සාමීචි ප්‍රතිපන්නෝ ඊටාම ගෞරවාන්විත පූජනීය වූ මාවතකට උන්වහන්සේලා මේ විරාගී මාවතකට පිවිසලා ඉන්නේ. ආහුනේය පාහුනේය ගුණ තියෙනවා. ආහුනේය කියලා කියන්නේ උන්වහන්සේලා ඊටාම දුර බැහැර ඉඳලා ගේන දෙයක් පිළිගන්න උනත් ස්වාමින් වහන්සේලා සුදුසුයි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, ඒ ස්වාමින් වහන්සේලා ආගන්තුකයන් සඳහා සෝදානම් කරලා තියෙන ඊටාම ප්‍රණීත ආහාර පාන ආදී යම් සැලකිල්ලක් තියෙනවා නම් අන්නේ සැලකිල්ල උන්වහන්සේලා පාහුනීය ගුණෙන් යුක්තයි. උන්වහන්සේලා ඒක ලබන සුදුසුයි. දක්ෂිනෙයයි කම්පන අදහගෙන මියගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා පිණිස තමන්ගේ සසර ජීවිතයේ සුවපත්භාවය සඳහා යම් කිසි දෙයක් දෙන්න පිළිගන්න යම් කිසි පිළිසස් සුදුසු නම් ඒ ස්වාමීන් වහන්සේලාය. උන්වහන්සේලා ආංජලි කරණීයයි. අත් දෙක එකතු කරලා බැඳලා වඳින්න උන්වහන්සේලා සුදුසුයි. ඒ වගේම අනුත්තරං පුඤ්ඤාකේතං ලෝකස්ස ලෝකයාගේ අනුත්තර වූ පින්කෙත ලෝකයාට පින් නැමැති බීජ වපුරන්නට ලෝකයාට තියෙන උසුම් උතුම්ම පින්කෙත විදියට බුදුහාමර දේශනා කළේ මහා සංඝරත්නය. පුද්ගලිකව යමක් පූජා කිරීමෙන් ඉහළ මානසංස ලැබෙන්නේ බුදුහාඳුනට යමක් පූජා කිරීමෙන්. බුදුහාඳුරෝ වේලාම සූත්‍රය දක්ෂිණ විභංග සූත්‍ර වැනි තැන්වල දේශනා කරනවා ඒ පුද්ගලිකව බුදුහාඳුරණ පූජා කරන දාණයටත් වඩාන සංසදායි මහා සංඝරත්නය වෙනුවෙන් සංඝ සතු කොට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කරමුණු කරගෙන හරි යමක් පූජා කිරීම. ඒ නිසාම තමයි මහා ප්‍රජාපති ගෝතමිය බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඊටාම සෙනෙදු සිවුරු දෙකක් සියතින්ම පූජා කරන්නට කැමිනිත් අවස්ථාවේදී සංඝේ ගෝතමී දේහි සංඝේ ගෝතමී දේහි කියලා දෙවතාවක් බුදුහාඳුරෝ ගෝතමියට ප්‍රකාශ කරේ. ගෝතමී මේ සිවුර සංඝයාට දෙන්න. සංඝේ දෙන්නේ මමංච දෙන්නම් හෝති. අපි යමක් සංඝරත්නයට පූජා කරනකොට ඒකට බුදුහාඳුරොත් අයිති වෙනවා. බුදුහාඳුරණක් පූජා කරපු දෙයක් වෙනවා. ඉතින් මෙන්න මේ ස්වාමින් වහන්සේලාගේ මේ ගුණය. ඒ විතරක් මේ උන්වහන්සේලා කරපු ශාසනික කැපවීම අපි සිහිපත් කරන මොහොතක් පාසා ඒක මෙහෙම වචනෙන් ඇහුවත් ඒ අහන මොහොතක් පිනතුනේ සංඝානුසිත වහන වැඩෙන අවස්ථාවක්. ඇස් දෙක පියාගෙනම වඩන්නම අවශ්‍ය නැහැ. මෙහෙම අහන මොහොතෙත් ඒ සංඝ ගුණ අපේ සංඝානුසිතේ වැඩුවා වෙනවා. මේ නිසාමයි පිනතුනි එදා ಭಾರತයේහි අශෝක රජතුමා මුළු ජම්බුදීපයේහි විහෙර විහාරස්ථාන 84,000ක් ඉදි කළා ස්වාමින් වහන්සේලා වෙනුවෙන් පූජා කළේ මේ සංඝ ගුණ නිසායි. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ හිටිය වළගම්බා රජතුමා ලංකාවේ තියෙන සියලුම ගල්ලෙන් කටාරම් කොටලා අගත අනගත චතුදිස සංඝස දිනේ කියලා පැමිණි නොපැමිණි සියෝ දෙසින් වඩින මහා සංඝරත්නයට පූජා වේවා කියලා පූජා කළා. ඒ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ බෞද්ධ රටවල විශේෂයෙන් ශ්‍රී ලංකාවේහි අම්මල තාත්තලා ඔබ දන්නවා තමන්ගේ ගෙදර සෝදානම් කරන ප්‍රණීතම දේ සංඝරත්නයට පූජා කරනවා. ගෙදර ගහක හැදෙන අලුත්ම පළතුර, ගෙඩිය, කොළය, මල සංඝරත්නයට පන්සලට පූජා කරනවා. ඒ විතරක් නෙවෙයි පුත්තාවත්තු මනස්සානන් කියපු විදියට ඇතැම් විට අම්මල තාත්තලා තමන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා, ප්‍රියමනාප, ලස්සන, පින්වන්ත, බුද්ධිමත්ම දරුවාත් මේ ශාසන චිරස්ථිතිය සඳහා නිර්ලෝභීව සංඝරත්නය වෙනුවෙන් ශාසන වෙනුවෙන් පූජා කළා. අන්නේ පූජා කරපු ස්වාමින් වහන්සේලා තමයි පින්නතුනි ඊතහාම දුෂ්කර කාලමකවහනුවලත් මේ සද්ධර්මයේ නොනෙසේ සියවස් 25කට අධික කාලයක් පරපුරෙන් පරපුරට රැගෙන අවිල්ලා අද අපට මේ උතුම් නිර්මල බුදුදහමක් ඉතුරු කළේ ඒ උතුම් මහා සංඝරත්නය. ඔබ යම් කිසි බණ පදයක් අහනවා නම් පින්නතුනි, බණ පොතක් කියනවා නම්, ධර්මයෙන් සැනසෙනවා නම්, පංචශීලිය ආදී ගුණධර්ම රැකලා ඒන් කිසියම් දෙයක නම් සුඛ විහරණයක් ලබනවා නම් ඒ හැම වෙලාවෙම ඔබට පින්නතුනි මතක් වෙන්න ඕන සංඝරත්නය. ඒ සංඝරත්නය කරපු කැපවීම නිසා තමයි අද අපට මේ හැම දහම් පදයක් මහණ ලැබෙන්නේ. උන්වහන්සේලා නොහිටියා නම් අද පින්නතුනි අපේ අද මැද පෙරදිග වගේ වෙන්න තිබුණා. ඇතැමෙට සමහර බුදුදහම අහන්නවත් නැති ප්‍රදේශවල ඉන්න අය බවට පත් වෙන්න තිබුණා. එහෙම නොවේ, මේ දහම අඛණ්ඩව රැගෙන ආවේ මේ මහා සංඝරත්නය නිසායි. එනිසා උන්වහන්සේලා තුළ අප්‍රමාණ ගුණ සමුදායක් ඒක රාශී වෙලා තිබුණා. ඔබ දන්නවා සැරියුත් මොගලන් ස්වාමින් වහන්සේලා ළඟ තියෙන ගුණ, මහා කාශ්‍යප හාමුදුරෝ, මහා කච්චායන හාමුදුරෝ, මහා කොට්ටිත හාමුදුරෝ, ආනන්ද, අනුරුද්ධ, රේවත, මේ වගේ ස්වාමින් වහන්සේලා මේ ශාසනය සෝභමාන කළා. වැඩිහිටි ස්වාමින් වහන්සේලා විතරක් නෙවෙයි පින්නතුනි, මේ දහම්මකට ආපෝ ස්වාමින් වහන්සේලාගෙන් ඉතා කුඩා ස්වාමින් වහන්සේලා අවුරුදු 7 පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලා ඔබහල ඇති නිග්‍රෝධ පොඩි හාමුදුරු සුමන සාමණේරයන් වහන්සේ, මේ වගේ ස්වාමින් වහන්සේලා අවුරුදු 7 මහණුණත් උන්වහන්සේලාගේ කායික වයසේ ඉක්මවලා ආධ්‍යාත්මික වයසේ ඉදිරියට ගිහිල්ලා ඊටාම පරිණත 60 පිරුණු කෙනෙක් වගේ මේ සංඝරත්නය ශාසනය සෝභමාන කළා. අන්නේ උතුම් ස්වාමින් වහන්සේලාගේ ගුණ අපේ මොහොතක් සිහිපත් කරමු. ඔබේ සසල කය මදකට නිසල කරගෙන එමෙන්ම ඔබේ සිතත් මේ සංඝරත්නය නැමැති අනුත්තර පින්කෙත කෙරෙහි අපි ටික වේලාවක් වඩමු යොදවමු. ඔබ ඉන්න ඉරියව්වේ හෝ නැත්නම් ඔබට වඩා පහසු ඉරියව්වක ශරීරය සැහැල්ලුවෙන් තබා ගන්න. ඔබ ශරීරය තියාගෙන ඉන්න ආකාරය මොහොතක් සිහිපත් කරන්න. හිසේ සිට දෙපා දක්වාත්, දෙපා සිට හිස දක්වාත් ශරීරයේ තියෙන ආහාරය මදක් නුවණින් සිහිපත් කරන්න. ශරීරයේ ඍජුව සැහැල්ලුවෙන් තියාගනිමින් වම් අතුඩින් දකුණු අත තියාගෙන ඔබේ හිත නාසය ආශ්‍රිතව තියාගන්න. වර්තමානය තුළ හිත හොඳවර තියාගන්න. අතීත අනාගත අරමුණු සිහිපත් නොකර හොඳවට මේ මොහොතෙහි හිත නාසය ආශ්‍රිතව තියාගන්න. දැන් මම බලාපොරොත්තු වන්නේ මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කිරීම නම් වූ සංඝහනුස්සති භාවනාව වඩන්නට. බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටිය ඒ සැරියුත් මුගලන් ආදී නික්ලේසි මහරහත් පරපුරෙන් පැවතෙන මේ සම්බුදු සසුන සෝභමාන කළ මේ මිහිතලය මත ලොවක් සනසමින් දේශවම් පිනවමින් ලෝට දහම් දේශනා කරමින් ලෝකයාට අනුත්තර පින්කෙතක් වෙමින් මේ මිහි මත වැඩම කළ ඒ උත්තම සංගරුවන මා ඉදිරිපිට වැඩ සිටිනවා කියන හැඟීම මා ඇති කර ගන්නවා. ඒ උතුම් මහා සංඝරත්නය සුපටිපන්න ගුණෙන් යුක්තයි. උන්වහන්සේලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති මනා මාවතට පිළිපන් උත්තමයන් වහන්සේලා. සෝපටිපන්නෝ සෝපටිපන්නෝ සෝපටිපන්නෝ ඒ උතුම් මහා සංඝරුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැමැති ඍජු මාවතෙහි ගමන් කරන උත්තම පිරිසක් වෙනවා. උජෝ පටිපන්නෝ උජෝ පටිපන්නෝ උජෝ පටිපන්නෝ ඒ උතුම් මහ සංඝ රුවන නිවන අභිමුඛ කොට ත්‍රිවිධ ශික්ෂාව ආරස්සංගික මාර්ගය සතර සතිපට්ඨානේ වඩන පිරිස උන්වහන්සේලා ඥාය පටිපන්න වනසේක. ඥාය පටිපන්නෝ ඥාය පටිපන්නෝ ඥාය පටිපන්නෝ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් මහා සංඝ රුවන ඊටාම ගෞරවාන්විත වූ ගරු කටයුතු වූ මාවතට මැදුම් පිළිවෙතට ආරහස්සංගික මාර්ගයට පිළිපන් උත්තමයන් වහන්සේලා. එනිසා උන්වහන්සේට අපි සාමීචි පටිපන්න කියලා කියනවා. සාමීචි පටිපන්නෝ සාමීචි පටිපන්නෝ සාමීචි පටිපන්නෝ ඒ උතුම් මහා සංඝ රුවන ඊතාම දුර බැහැරට හොයාගෙන ගිහිල්ලා හෝ සැතපුන් සිය දහස් ගණනක් මඟ අතර ගෙවාගෙන හෝ ගොසින් උන්වහන්සේලාට දාන ආදී පූජා කිරීමට ඒ උතුම් මහා සංඝ රුවන සුදුසුයි. එනිසා උන්වහන්සේලාට අපි ආහුනේය කියලා කියනවා. ආහුනේයෝ ආහුනේයෝ ආහුනේයෝ ඒ උතුම් මහා සංඝ රුවන ආගන්තුකයන් වෙනුවෙන් සෝදානම් කරපු ප්‍රණීත ආහාර පාන ආදියක් හෝ පිළිගැනීමට සුදුසුයි. ඒ උත්තම ගුණෙත් පාහුනේය කියලා අපි කියනවා. ඒ උතුම් මහා සංඝ රුවන කුසල අදහාගෙන කුසල කුසල කර්මඵල අදහාගෙන කුසල ප්‍රතිඵල අපේක්ෂාවෙන් යමක් දීමට සුදුසු උත්තමයන් වහන්සේලා. මෙන්න මේ පින්ඵල අදහාගෙන යමක් දීමට සුදුසු උත්තමයන් වහන්සේලා නිසා අපි උන්වහන්සේලාට දක්ෂිණේය කියලා කියනවා. දක්ඛිනේයෝ දක්ඛිනේයෝ දක්ඛිනේයෝ ඒ උතුම් මහා සංඝ රුවන අද්දක නල්ලේ තබල වඳින්නට සුදුසු පිරිසක් දෑත නලලේ බැඳ වැඳීමට සුදුසු වේ. ඒ උත්තම මහා සංඝරත්නය අංජලි කරණීය නම් වනසේක. ඒ උතුම් මහා සංඝ රුවන ලෝකයාගේ පින් නැමැති බීජ වැපිරීමට උතුම්ම වූ පින් කුඹර පින්කෙට බවට පත් වුණා. ඒ නිසා අපි උන්වහන්සේලාට අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස කියලා කියනවා. අනුත්තරෝ පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස අනුත්තරෝ පුඤ්ඤක්ඛෙත්ත ලෝකස්ස ඒ උත්තම මහා සංඝ රුවනට මාගේ නමස්කාරය වේවා. ඒ උත්තම මහසඟ රුවන මා දිවි හිමියන් සරණ යමි. ඒ උත්තම මහසඟ රුවනට මාගේ ජීවිතය මා පූජා කරමි. මාගේ ජීවිතය පූජා වේවා. සංඝ ගුණ අනන්තයි. සංඝ ගුණ අනන්තයි. මහා සංඝ රුවනේ ගුණ අනන්තයි. ගත වුණු හැම මොහොතක් තුළම මගේ සිත ඇති වෙමින් නිරුද්ධ වුණා. මගේ ශරීරයත් හටගෙන නිරුද්ධ වුණා හැම මොහොතකදීම. මගේ සැබෑ ජීවිත යථාර්ථය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම හට ගන්නව පෙර නොතිබී ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි අනාත්මයි අනාත්මයි අනාත්මයි. සාදු සාදු සාදු.